සියලු ලෝක සත්වයාට සිතක් සාන්තියක් යහපතක් සැපතක්ම වේවා කියන කරුණාවෙන් මෛත්‍රී වඩමු. සැප විඳින්නට තමන් කැමති බව දකින්නේ එලෙසින්ම ලෝ සතුන් සැපයමයි පතන්නේ තමා උපමා කරන් හැම සතුන් දකින්නේ සියලු ලෝ සතුන් වෙත මෙත් සිතයි වඩන්නේ මානිතර සැප ලබා නිදුකින්ම වෙසේවා සෝක දුක් තැවුල් නැති සනසීම ලැබේවා මාතින් කිසිවෙකුට කිසි දුකක් නොවේවා සැමට සිත සදන්නට ගුණ නුවණ වැඩේවා මගේ හිතවත් පිරිස නිදුකින්ම වෙසෙත්වා දුක් විපත් වලින් තොර යහපතම ලබත්වා දුර්විමින් බාධකද නිතර සැප ලබත්වා හැම දෙනා තුල සතුට සනසීම වැඩෙත්වා මෙදහත්ව සිටින අය මෙත් සිතම වඩත්වා දුක් තැවුල් නැති සිතින් තුටින් කල් ගෙවත්වා ලබා යහපත ලොවේ සනසීම ලබත්වා ලොවට සිත සදන්නට ගුණ නුවණ වැඩෙත්වා මට වෛර කරන අය සිහිනුවන ලබත්වා වෛරසිත් බැහැර කොට මෙත් සිතම වඩත්වා ඉරිසියාවෙන් පෙළෙන දුක්තවුල් නොවෙත්වා. ඒ සියලු දෙනා ලොව සැප සතුට ලබත්වා. මා අවට සිටින අය මෙත් සිතම වඩත්වා. සෝක දුක් තැවුල් නැති සනසීම ලබත්වා. ගුණනුවන හාසිල්ද සැදැහැසිත් වඩත්වා. සමට සිත සදන්නට නුවන යොමු කරත්වා. මේ ගමේ සිටින අය නගරයේ සිටින අය මේ පලාතේ සිටින රටේ පැතිරි සිටින සමදෙනා තුල නිතර මෙත් සිතම වැඩෙත්වා. කරුණාව පැතිර ගිය ගුණනුවන ලබත්වා. ජාති කුල භේද හැම සිතින් දුරු වී ගොසින් සිටිත්වා සියලු දෙන මවගේ දරු කැලලෙසින් අකමැතිව කිසි දුකක් කිසිවෙකුට කිසි ලෙසින් ලබත්වා. සියලු දෙන මෙත් සිතම මේලෙසින් දෙපා ඇති නැති සතුන් ලොවේ සිව්පා සතුන් පෙනෙන නොපෙනෙන ලොවේ කල් ගෙවන හැම සතුන් දුරින් හා ළඟ සිටින දෙව් මිනිස් හැම සතුන් වඩත්වා මෙත් සිතම මේ සියලු ලෝ සතුන් උතුරු හා නැගෙන හිර දකුණු බටහිර දෙසේ ලොව පුරා පැතිර සිටි සතුන් වෙති හැම දෙසේ මේ සියලු ලෝ සතුන් ලබා සැප නිසි ලෙසේ වැඩිත්වාමිත් සිතින් සැප සතුට ලැබෙනසේ එකිනෙකා තුල නිතර මිත් සිතම වැඩෙත්වා නියතමානී සිතින් සමගින් සිටිත්වා අනුන්ගේ වැරදි නොව හොඳ දෙයම දකිත්වා ගුණෙන් නුවණින් වැඩි සියලු සැප ලබත්වා කයින් කරන දෙයින් හොඳ දෙයම කරත්වා වචනයෙන් කියන දෙය සමගියම වඩත්වා සිතින් සිතනාදෙයින් යහපතම සිතත්වා ලොවේ සියලුම සතුන් සැප සතුට ලබත්වා ගුරුවරුන් මාපියන් හාලුවි ගුණෙතියන් විසිත්වා සියලු කල නිවිසන සුන සිතින් දූපුතුන් හා සොයුරු සිසුන් හා සිසුවියන් විසිත්වා කීකරුව නිහතමානී සිතින් අහසේ පොළවේ සිටින පිනැති දෙවියන් බඹුන් විසිත්වා සියලු කල දියුණු කළ මෙත් සිතින් ඒ සියලු දෙවි බඹුන් යුමා කරුණානිතින් රකිත්වා හැමලෙසින් සිල්වතුන් ගුණවතුන් ලොවේ විසෙනා සියලු ලෝ සතුන් දෙවි බඹුන් ලබත්වා සැප සතුට රැස්කරන හැම පිනෙන් සමාධිය හානුවන සිල්ගුණය යුතු සිතින් ලබත්වාම නිවන සන සුන සිතින් ලොවේ වෙසෙනා සියලු ලෝ සතුන් දෙවි බඹුන් ලබත්වා සැප සතුට රැස්කරන හැම පිනෙන් සමාධිය හානුවන සිල්ගුණය යුතු සිතින් ලබත්වාම නිවන නිවිසන සුන සිතින් ලොවේ විසිනාසියලු ලෝ සතුන් දෙවි බඹුන් ලබත්වා සැප සතුට රැස්කරන හැම පිනෙන් සමාධිය හානුවන සිල් ගුණය යුතු සිතින් ලබත්වාම නිවන නිවිසන සුන සිතින් සියලු සත්වයෝ සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා දෙපා ඇති සිව්පා ඇති පා කිසිවක් නැති සියලු සත්වයෝ සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා පෙනින්නාවු සියලු සත්වයෝද නොපෙනී සිටින්නාවු සියලු සත්වයෝද සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා දුර සිටින්නාවු සියලු සත්වයෝද ළඟ සිටින්නාවු සියලු සත්වයෝද අවට සිටින්නාවු සියලු සත්වයෝද සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා සියලු මනුෂ්‍යයෝද සියලු දෙවියෝද සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා අහසේ සිටින සියලු දෙවියෝද පොළවේ සිටින සියලු දෙවියෝද සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා සියලු අමනුෂ්‍යයෝද සියලු යක්ෂයෝද සියලු භූතයෝද සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා මේ දෙවි මිනිස් ලෝකයේ සියලු සත්වයෝ කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට ක්‍රෝධ නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරත්වා මේ දෙවි මිනිස් ලෝකයේ සියලු සත්වයෝ සියල්ලන්ගේම සැප කැමති වෙත්වා ලොවෙහි යහපත දැක සතුටට පත් වෙත්වා එකිනෙකාගේ දියුණුව දැක සතුටට පත් විත්වා අනුන්ගේ දුකෙහිදී කරුණාව ඇති විත්වා දුකටපත් සතුන් ගැන අනුකම්පා ඇතිවෙත්වා එක මවකගේ දරු කැල ලෙසින් මේ සියලු සත්වයෝ එකිනෙකා කෙරෙහි කරුණාවන්ත වෙත්වා දයාවන්ත වෙත්වා සියලු සත්වයෝ ඉවසීම හුරු කරත්වා වීරිය දියුණු කරත්වා සියලු සත්වයන් තුල බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධය ගැන පැහැදීම ඇතිවේවා. සියලු සත්වයන් තුල සිල් ගුණ දියුණු වේවා. සියලු සත්වයන් තුල දහම් දැනුම දියුණු වේවා. ලෝභ සිත් බැහැර කොට සියලු සත්වයෝ ත්‍යාගය වඩත්වා. අවිද්‍යා අඳුරෙන් මිදී චතුරාර්ය සත්‍ය ධර්මය නම් වූ ප්‍රඥාලෝකය උදාකර ගැනීමේ වාසනාව ලබත්වා. සියලු සත්වයෝ සුවපත් විත්වා. සියලු සත්වයෝ සුවපත් විත්වා. දන් පින් කරන සිල් ගුණ දරන තිසරණ සරණ ගිය පින්වත් මිනිසුන් හට පින් කැමති දෙවියෝ ආදරය වඩත්වා. ඒ සියලු දෙනා යහපතම දකිත්වා සනසීම ලබත්වා. සාදු සාදු.